नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनत समदा तिसारन शरणयामि साधु साधु साधु पिंगवत्नी උතුම් බුද්ධ දේශනාවක් අද මම කල්පනා කළා ඔබට කියා දෙන්න මේ දේශනාවේ නම ජරා සූත්‍රය සුත්ත නිපාති තියෙන්නේ මේ දේශනම කරන්න හේතු වෙච්ච කාරණේ හරිය අද්භූත එකක් දඹදිව සාකේත කියන නගරේ දවසක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩලා සාකේත කියන නගරේ පින්නපාති වැඩියා පින්ඩපාති වඩිනවා කියන්නේ පාත්‍රිත් අරගෙන ගෙපිලි වලින් උන්වහන්සේ වඩිනකොට එක ගෙදරක පරණ ගේක වැදගත් බ්‍රාහ්මණ මිනිසෙක් හිටියා වයසක එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැක්කා විතරයි හානේ පුතා කොහෙද මේ කියලා ගෙයින් එළියට පැනලා දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව වැළඳගත්තා වැළඳගෙන කියනවා මේ මෙතෙක් කල් මං මේ හොය හොය හිටියේ කොහෙද ගියේ මෙතෙක් කල් පුතා දැන් පුතා කී එකමයි කියන්නේ පුතා කී එක කියනවා කාටද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට එතකොට ස්වාමීන් වහන්සේලාත් හොඳටම දන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බ්‍රාහ්මණයාගේ පුතෙක් නොවේ රජ කෙනෙක්ගේ පුතෙක් ඊට පස්සේ මෙයා පොඩ්ඩක් ඉන්න පුතේ කියලා ආයෙ ගෙට දිව්වා දුවලා හාමිනෙත් එක්කන් ආවා හාමිනෙත් කියනවා අනේ දැක්ක කල් කොහෙද මෙතෙක් කල් හිටියේ එතකොට ස්වාමීන් වහන්සේලා කරුණු කියන්න කල්පනා කළා මේ පුතා කියලා මේ වරුකු වැරදීමක් වෙලා කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට නිස්සම්ද කළා කිව්වා කලබල වෙන්න එපා මේ කතාවේ ඇත්තක් තියෙනවා කිව්වා මේ බ්‍රාහ්මණතුමයි මේ අම්මයි මම් බෝසත් කාලේ ආත්ම භාව 500ක් මේ දෙන්න අම්මා තාත්තා වෙලා මට ඉඳලා තියෙනවා කිව්වා ආත්ම භාව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි වෙලා හිටියා කිව්වා ආත්ම භාව 500ක් පුංචි අම්මයි බාප්පයි වෙලා උන්න කිව්වා එතකොට බලන්න අර බ්‍රාහ්මණතුමාට ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මේ මතකේ ආවනේ දැක ගමන් මේ මතකේ ඉස්මතු වෙලා ආවා විස්තර කියාගන්න බෑ කොහොමයි කියලා මේ කතන්දරේ නමුත් හිතට එන තද හැඟීම මොකද්ද පුතා කියලා වැළඳගත් එක කලේ ඊට පස්සේ කියන්න ගත්තා ආයෙ නම් වෙන ගේක ඊට පස්සේ දානි වළඳන්න යන්න බෑ කියලා තහනම් කළා ඉතින් බුදුරජාණන් වහන්සේ කී කරුණා එකට මේ ගෙදරම දානි වළඳන්න වඩින්න ඕනේ කිව්වා සාකේතේ වැඩින්නක තුන්වහන්සේ කීකරු වෙලා ඒ අදහසට ඒ නිවසේ තමයි ඒ දවස් ටිකේ වැඩියේ එතකොට මේ මිනිස්සු අතර මේ දෙන්නට නමක් ලැබුණා බුද්ධ මාතා කියලා අම්මට කිව්වා පියාට කිව්වා බුද්ධ පිතා කියලා පවුලට නම වැටුණා බුදු පවුල කියලා ඉතින් මේ දෙන්න පුළුවන් හැටියට දානමානාදීන් උපස්ථාන කරලා ඒ කියන බණ පුරුදු කළා දෙන්නම සෝවාන් වුණා සකදාගාමි වුණා අනාගාමි වුණා. ඊළඟට ඒ දිනගේ අවසාන කාලේ ආවා. බුදුරජාණන් වහන්සේ වැඩියා. පැවිදි වෙලා නැහැ. ගිහි අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවා. අරහත්ත්වයට පත් වුණාම ගිහි වෙෂෙන් ඉන්න බෑනේ. පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවට පස්සේ ගමේ හැමෝම එකතු වුණා මේ ආශ්චර්යවත් සිද්ධියට. ඇයි මේ කවුරුත් හිතාපු නෑ දැකමත්ද? මෙහෙම ඥාතියෙක් මේ පවුලේ ඉන්නවා කියලා කවුරුත් දැනන් උන්නද? දැනන් හිටියෙත් නෑ. ඊට පස්සේ ඒ ආදාහනේ සිදුවෙච්ච වෙලාවේ සෙනග රැස් වුණා මේ පවුලේ ඉන්න මේ අසිරිමත් පුත්‍ර රත්නේ බලන්න. ඒ ආපු සෙනගට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි ජරා සූත්‍රය කියලා කියන්නේ. එතකොට බලන්න පින්වත්නි, අපේ මේ සංසාර ගමනේ දැන් ආත්ම භාව 500ක් බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා වෙලා ඉඳලා අර ජෝඩුව. එතකොට සම්බන්ධි ළඟ සම්බන්ධි ආත්ම භාව කීයක්ද? 1500ක්. අපිට මේ මුණගැහිණයි සංසාරේ කොච්චරනම් පරිලැවිලිත් එක්ක වෙන්නේ නැද්ද? මේ මුණගැහින්නේ මේකේ කොනක් පොටක් බේරගන්න බෑ. ඉපදෙන මැරෙන එකේ කොනක් පොටක් බේරගන්න බෑ. නුවණ පාවිච්චි කරන කෙනා විතරක් මේකේ කොන අල්ල ගන්නවා. සාමාන්‍යයෙන් බැලූ බැල්මට අපි ගත්තොත් ලුකු රෝදයක්. මේ රෝදී පටන් ගත්තු තැන හොයාගන්න බෑ. හැබැයි කොහෙන්ද අල්ලන්නේ එතන පටන් ගන්නවා. නේද? ඒ වගේ තමයි මේ ජීවිතේ. පටන් ගත්තු තැනක් හොයන්න බෑ. දුක තියෙන්නේ කොහෙද එතනින් තේරෙන්න ගන්නවා. දුක තේරෙන්නේ කවද්ද? එදාට තේරෙන්න ගන්නවා. එදාට හොයන්න ගන්නවා. එදාට විමසන්න ගන්නවා. සාමාන්‍යයෙන් මානසික ස්වභාවය දුක ඉස්මතු වෙන්න නොදී තියෙන එකයි. සාමාන්‍ය කෙනෙකුට දුක කියලා ඇති වෙන්නේ උහුල ගන්න බැරි පීඩාවක්. ඒක දුකේ කොටසක්. නමුත් ඒක ප්‍රඥාව ඇති කරන්න උදව් කරන්නේ නැහැ. ඒ සමහර විට කෙනෙකුට දුක වැඩි වුණාම ඔන්න එයා එක්කෝ යවහ කරනවා. ඒ කියන්නේ දුකත් එක්ක ඉන්නේ නිකන් ලොකු ද්වේෂයක්. එහෙම නැත්තම් ගඟේ මුදේ පයින්නවා. එහෙම නැත්තම් කෝච්චියේ පයින්නවා. එහෙම නැත්තම් තවත් මොන හරි කරදරයක් කරගන්නවා. ඒ කියන්නේ එතකොට එයාගේ හිතේ එන පීඩාව එයාට ජීවිතේ තේරුම් ගන්න උදව් කරන්නේ නැහැ. මේ මං කිවි දුක එහෙම එකක් නෙමෙයි. ජීවිතේ ගැන හිතන්න උදව් කරන, ඒ ජීවිතේ ගැන වටහා ගන්න උදව් කරනවා නම් යම් දුකක්. ඒ දුක අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. සාමාන්‍ය මේ ලෝකේ මං කිව්වේ දැන් මේ බමුණු පවුල ගත්තත් ආත්ම භව ගානක් සසරේ ඇවිල්ලා එකම ළඟ සම්බන්ධයකින් මොකද්ද පිනකට ඒ ආත්මෙත් මේගොල්ලෝ ඉපදිලා ඉන්නවා. නමුත් පුතා වෙන තැනක ඉපදිලා. දැන් බලන්න මේ ආත්ම භව 1500ක් එකම දෙන්නේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ළඟ සම්බන්ධකින් එහෙම ආවනම් අපේ මේ සසරේ මෙරිලා ගියපේ කොච්චර නම් ඇද්ද? නන්නා දුන ලෝකවල කොච්චර ඇද්ද? දැන් අපි මුකුත් දන්නවද එහෙම? නමුත් අපේ පැලෑන තියෙන්නේ ගැට ගහ යන එක. ගැට ගැයි ගැයි යනවා, ගැටලිහිත් නැහැ. නමුත් යම් දවසක බුදු කෙනෙකුගේ ධර්මය අහලා ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න කල්පනා කළොත් එදාට යා තමන් ගැන තේරුම් ගන්නවා. කවුරු ගැනද තේරුම් ගන්නේ? තමන් ගැන තේරුම් ගන්න කෙනා තමාව සරණ යනවා. අත්ත සරණ. තමාව පිහිට කරගන්නවා. අත්ත දීපා. එයි දැන් තමාව පිහිට කරගන්න එක්කෙනා කැමතිද තමන්ගේ කයින් වචනින් වැරද්දක් වෙනවට? කැමති නෑ. ඒ හේතුව ඒ වැරදුනොත් ඒකේ විපාකේ විඳින්න වෙන්නේ තමාටමයි කියලා දන්නවා. ඒ නිසා තමන්ගෙන් වරද්දක් කරගන්න තමන් කැමති නැහැ. තමා පිහිට කරගන්න කෙනා. ඊළඟට ධර්මයේ පිහිට කරගන්නවා. ඇයි තමන්ව පිහිට කරගන්න උපාය ක්‍රමී තියෙන කොහේද? ධර්මයේ තියෙන. තුරු ධර්මයේ පිහිට කරගන්නවා. තමාව පිහිට කරගන්නයි ධර්මයේ පිහිට කරගන්නයි කෙනෙක් දක්ෂ නැත්තම් එයාට මොනවද තියෙන්නේ? ගහගත්තු ගැට ටික. එයා ගැටවලම පැටලි පැටලි යනවා කර්මයට දාස වෙලා. ඒකින් ගොඩ දාන්න ඒ ගහගත්තු ගැටවලට බෑ. තමන් ගහගන්න ගැටවලට තමන් ගොඩ දාන්න බෑ. තමන් ඒකේ පැටලි පැටලි යයි. ඒකින් ගොඩ දාන්න පුළුවන් ධර්මයේ පිළිසරණ කරගත්තොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මයක් දේශනා කරන්න හේතුව. උන්වහන්සේ වදාලා අප්පං වත ජීවිතං ඉදං ඒකාන්තයෙන්ම මේ ජීවිතය ස්වල්පේකි. මේ ජීවිතේ ගොඩාක් කල් නෑ, ස්වල්පේකි. ඕරං වස්ස සතාපි මී යති, අවුරුදු 100 එන්න කලින් මැරිලා යනවා. යෝචීපි අතිච්ච ජීවති, යම් කිසි කෙනෙක් ඊට වැඩිපුර ඉන්නවා නම් අතසෝ ජරසාපි මී යති. එතකොට යා මැරෙන්නේ ගොඩාක් ජරාවටපත් වෙලා. එතකොට බලන්න කොච්චර උන්වහන්සේ මේක තේරුම් ගත්තද නේ. මේක සිංහල පරිවර්තනයේ තියෙන, අපි මේක කියමු, මං කියවම කියන්න. සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ, වසර සියයකට පෙර බොහෝ අය මැරෙන්නේ. යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ, ජරාවෙන් දුකට ඔහු පත්වෙලා මැරෙන්නේ. අපේ හැම ජීවිතේටම පොදු දෙයක් මේක. වැඩිකල් ජීවත් වෙන්න අපි කවුරුත් ජීවිතේ සම්බන්ධයෙන් කිසිම ගණදෙනුවක් කායිකවත් කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පැලෑන හදාගන්න කිව්වේ ජීවිතේ සැලැස්ම එක දවසටයි. හරි පුදුමයි ඒක. උන්වහන්සේ ජීවිතේ සැලැස්ම කිව්වේ එක දවසටයි. අජීව කිච්ඡං ආතප්පං, අදම කරගන්න කිව්වා කරගත යුතු දේ. කෝජඤ්ඤා මරණං සුවේ, හෙට මැරේ විදයි කවුරු දනිද්ද. නයිසෝ සංගරම් තේන, ඒ මාරයා සමග කිසිම ගණදිනුවක් කරගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්තේ ලুকু සැලසුම් ගහපු අය නොවේ, කෙටි සැලසුමකට හිටපු අය. අද ලুকু සැලසුම් එක්ක අපි කරන්නේම ගැට ගැහෙන එකයි. බුදුරජාණන් වහන්සේගේ උපදේශය තියෙන්නේ ලুকু සැලසුමක් නෙමෙයි, කෙටි සැලසුමක්. කෙටි කාලයක්, කෙටි කාලේ කෙටි සැලැස්ම තුළ අපි ප්‍රධානත්වය දෙන්න ඕනි මොකේද කියලා තීරුම් ගන්නවා. ලুকু සැලැස්ම ආපු ගමන් ප්‍රධානත්වය දෙන්න ඕනි මොකේද කියලා අපිට හොයාගන්න බෑ. එතකොට අපි අසවල් ගමන ගිහිල්ලා, අරෙහි ගිහිල්ලා, රවුම ගහලා තමයි ඊළඟට එන්නේ. එනකොට අපිට මුකුත් කරගන්න බෑ. කෙටි සැලැස්ම තුළ, කෙටි කාලය තුළ හොයාගන්න ඕන අපිට තියෙන හොඳම විකල්පේ, හොඳම වැඩේ මොකද්ද කියලා. ඒක තමයි බුද්ධ කාලීට මිනිස්සු කළේ. ඒ නිසා ඒ කාලේ මිනිසයන්ට හැකියාව ලැබුණා ධර්මයේ තුල ඉඳ. ඇයි? මොකද හේතුව? තමන්ගේ ජීවිත සැලැස්ම කෙටි නිසා. මේ කාලේම ධර්මයක් ලෝකේ පුළුල්ව කතා කරන්නේ. ඊළඟට මේ කාලේ මිනිස්සුන්ගේ ප්‍රඥාව බොහොම පුංචයි. බොහොම කුඩයි. ඒක නිකන් පිපෙන්නේ නැති පොහට්ටුවක් වගේ. කොච්චර පෝර දැම්මත් ඒක ලොකු වෙන්නේ නැහැ. පිපෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තිබෙන මනුෂ්‍ය ලෝකයේ අතර අර ප්‍රඥාවෙන් තේරුම් ගන්න තියෙන කුසලතාවය හරිය අඩුයි. දෙවොම ගිහිල්ලා තවත් ඉස්සරහට ප්‍රඥාව නම් දියුණු වෙන්නේ නැහැ තවත් අඩු වෙවි යයි. එතකොට අනාගතයේ අපි ගොඩාක් දුකටපත් වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ ප්‍රඥාව නැති ලෝකයේ තුල ප්‍රඥාව නැත්නම් කිරුළු පලඳින්නේ මොකක්ද? අඥානකම. අඥානකමකින් හසුරවන ලෝකයක අඥානකමෙන් මඟ පෙන්වන ලෝකයක අඥාන කමින්ම අපිව ඉදිරියට තල්ලු කරන ලෝකයක ගොදුරක් වුණොත් ප්‍රඥාවට ඉඩක් තිබෙයිද? නැහැ. ඒ නිසා ඉදිරියේදී එන්න වැඩි වෙන්නේ ප්‍රඥාව නොවේ අඥානකම. ඉතින් ඒ නිසා අඥානකම කිරුළු පළඳින ලෝකේ ප්‍රඥාවන්තයා ටික ටික සංගවිලා තමන්ගේ වැඩේ කරන්න කල්පනා කරනවා. එහෙම කල්පනා කරපු කෙනින් තමයි මෙත්තී ස්වාමීන් වහන්සේ. පාඩුවේ තමන්ගේ පාඩුවේ මහන්සියක් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අවුරුදු වැඩිමනු 100ක් නැන්නේ කවුරුත් තියෙන්නේ නැහැ. බුද්ධ කාලේ උන්වහන්සේ දේශනා කළේ ඒ කාලේ 100ට අඩුයි කියනවා. ගොඩක් අය පොඩි පොඩි ආසියෙන් මැරිලා යනවා. ඒ කාලේ ඉතින් 120 130 40 හිටියා වයස. හැබැයි ඒ ඉතින් කලාතුරකින් දැන් ආනන්ද මහරහතන් වහන්සේ 120ක් හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 120ක් වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ 160ක් වැඩ හිටියා. නමුත් පොදු වශයෙන් ගත්තොත් මිනිස්සු බොහොම ලාබාල වයසෙන් එක එක රෝග පීඩා වලින් සතුරු කරදර වලින් මේ එක එක නොයෙක් කරදර විපත් වලින් මැරෙනවා. ඔබට පේන්නේ නැද්ද මේ ලංකාවෙත් මේ මැරෙන එකේ මිනිස්සුන්ගේ කෙලවර නැති බව? දිනපතාම ආරංචිනව නේද? එක්ක රියානතුරු වලින් මැරෙනවා, එක්ක වහගාල මැරෙනවා, එක්ක කවුරු හරි මරලා, එක්ක තමන් මැරිලා. මේ වගේ මහා පටලවිලි තියෙනවා මේ මිනිස්සුන්ගේ. නමුත් මේ මැරුණට පස්සේ මොකද වෙන්නේ? මැරිච්ච එක්කෙනා දිහා බලාගෙන මේ මැරිච්ච මල්ලකුණ වැළඳගෙන කොටසක් අඬනවා, කොටසක් සත්කාර සම්මාන හොයනවා ඒකට දෙන්න. එතකොට මේ ජීවත් වෙන කාලේ තඹේකට ගණන් ගන්නෑ. නමුත් ඒ ජීවත් වෙලා ඉන්න එක්කෙනායි කල්පනා කරන්න ඕනි මම මැරුණට පස්සේ යන්නේ කොහේද කියලා. නැත්තම් මැරිච්ච එක්කෙනා අපායයි, මලකුණ පෙරහැරයයි. එතකොට ඒකේ පුරෝජන නැතිවද කාටවත්? ඇත්ත විමසල බැලුවෝ නෑනි. ඒ නිසා ඒ ජීවත් වෙලා ඉඳෙද්දි කෙනෙක් අවබෝධයක් ඇති කරගෙන නොසිටියොත් මොකද වෙන්නේ? සෝචන්ති ජනා මමායිතේ, මගේ මගේ කියලා සිතින් ගැට ගැහිලා ඉන්න මිනිස්සු සෝක කරනවා. නහි සන්තා නිච්චා පරිග්ගහ, ඒ ගැට ගැහිලා තියෙන කිසි දෙයක් ස්ථිර නැහැ. විනා භාවං සන්ත මේ විදං, හැම දෙයකම තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක්. ඉතිදිස්වා නාගාර මාවසි, මේක හරියට දැක්ක එක්කෙනා ගෙදර ඉන්න සුදුසු නෑ කියනවා. දැන් බලන්න මිත්‍ති සාමනාස දැක්කනි මේක ගිහි ගෙදර ඉඳෙද්දි. ගෙවල් දොරල් අතහැරලා ගියා. කැලේට ගිහින් හිටියා. ධර්ම මාර්ගයක් හොය හොයා. ඒක අපි කියමු. මම මගේ අයි සිතා නිති සෝක කරත්මය අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය වෙනස් වන ලෝදහම හැම තැනම තිබෙත්මය දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. ඉතින් නුවණැති මනුෂ්‍යයා ඒ ගිහි ජීවිතයේ අතහරින්නේ විමුක්තියක් හොයාගෙනයි. නුවණැති මනුෂ්‍යයා ගිහි ජීවිතයේ අත්හල යුත්තේම විමුක්තියක් හොයාගෙනයි. වෙන කිසි දෙයක් සොයාගෙන නොවේ. ඒ මෙත්තී ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලා, දැන් ඔබ වහන්සේ හදිසිවත් අපවත් වුණොත් කොහේ යයිද කියලා. ඉතින් කිව්වලු තින් උපදින්න සිද්ධ වුණු තිත මොනවා කරන්නද? හැබැයි ඉතින් බඹලෝවත් තිබ්බොත් නම් කමක් නැහැ කිව්වලු. ඒ කියන්නේ ඉතින් මේ ඒ බඹලෝ ඉන්නවත් අදහසක් තිබුණ කිව්වලු. මේ බඹලෝ වුණත් ඉපදිච්ච ගමන් පිරුණම් පාන්නේ නැත්තම් හොඳයි කිව්වලු. ඒ කියන්නේ කලකිරීලින් වාසය කළා මොකේද? ඉපදීමට. ඉපදීම කෙරෙහි කලකිරෙන්නේ නැති කෙනා විමුක්තිය සොයයිද? විමුක්තියකින් වැඩක් නැහැ. ඇයි? ඉපදීමෙන් ආස්වාදයක් බලාගෙන ආස්වාදෙම විඳ විඳ ඉන්න කෙනා එයා විමුක්තිය හොයයිද? නැහැ. ඒ නිසා මේ ඉපදීම නිසා දුකටපත් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න ඒ ස්වාමීන් වහන්සේ ගොඩක් මහන්සි ගත්තා. ඉතින් අපිට කියන්නට බෑ ඒක එල්ලීම උන්වහන්සේ කොයි විදිහටද හිත දියුණු කළේ කියලා. මං ඒවා විස්තර ඇහුවෙත් නෑ. ඒ නිසා නමුත් මේ ධර්මයේ හැසිරීමෙන් ධර්මයේ අවබෝධ කරගන්න කැමැත්තෙන් වාසය කළා. ඉතින් මේ අපි මේ කරන අපේ ජීවිතයේ සම්බන්ධිතින් ගන්න දෙනු ඔප්පු තිරප්පු වලින්, සහතික වලින්, සම්මාන වලින් මේ ගණ දෙනු ඔක්කෝම තියෙන්නේ කුමක් තියෙනකන්ද? මේ ශරීරයේ තියෙනකන්. ඒ ඔක්කෝම මේ ශරීරයේ හා බැඳිලා තියෙන්නේ. අපි මැරෙනකොටම ඒ සියල්ලම අපින් ගිලිහි යනවා. ඒ ශරීරයේ ගිලිහෙනකොට ශරීරය හා බැඳුණු දේවල් වල අයිතියක් කියන්න කවුරුත් ඉන්නවද එතන? නෑ නේ. කර්මානුරූප යා කොහේ හරි යයි. එතකොට එයා මම මගේ කිය කියා හිතියාද යමක් අතරින්න උනේ? සාමාන්‍ය මිනිසයා හා දැන් මම මැරෙන්න යන්නේ මං ඔක්කොම අතරිනවා කියලා ලේසින් කෙනෙක් කියයිද? කියන්නේ සමහරු කියන්නේ මම මැරෙන්න ඉස්සෙල්ලා කියන්නේ අනේ මං බලන්න ඕනි ලොකු පුතාට එන්න කියාපන්, අර දූට එන්න කියාපන්, අර මිනිබිරි දැක්කේ නැ එන්න කියාපන්, පුතා දැක්කේ නැ එන්න කියාපන්, ඔක්කොම බලන්න ඕනි. එහෙම ඉන්නා ඉන්නව නේද? ඒ කියන්නේ හිත කොච්චරනම් මනුස්ස ජීවිතේ අපි ලැබුවට ප්‍රඥාව කියන එකේ හුලඟවත් මිනිසයන්ට වැදිලා නැහැ. ප්‍රඥාව කෙසේ වෙත අඩුගානේ ප්‍රඥාව නෙමෙයි, ප්‍රඥාවේ සුලඟවත් වදින්න ඕනේ මිනිසෙකුට. ප්‍රඥාවේ සුලඟවත් වදින්නේ. ඒ නිසා එබඳු ලෝකයක අපි ආශ කරන්නේ මගේ මගේ කියන්නේ මොකක්ද? ඒකම අපි දාලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අමරණේන පිටං පහියති. ඒ මරණින් යා තමා සතු සියලු දේ අත්හරිනවා. හැබැයි අපිට මේ ජීවත් වෙලා ඉඳිද්දි හිතෙන්නේ ඒක එච්චර බරපතල කේස් එකක් කියලා. මොකද්ද? අත්හැරීම. ජීවත් වෙලා ඉඳිද්දි සමහර විට කේන්ති ගියාම කියන්නේ නැද්ද? ඔය ඔක්කොම කරන්නේ මම මැරෙනකන් විතරනේ ඔයගොල්ලෝ. මම මැරිලා ගියාම ඔක්කොම ඉවරයි. නමුත් ඒ මැරෙන අවස්ථාවෙන්න ඕනේ ප්‍රඥාව නැති මනුස්සයාට යන එන මන්නේ. සීලයක් දියුණු නොකළ, පිනක් රැස් කර නොගත්තු ප්‍රඥාවක් නැති මනුස්සයාට මරණාසන්න මොහොත කියන්නේ යන එන මන් නැති තැනක්. එයා එල්ලෙන්නේම මම මගේ කියපු දේවල් වල. එයාට අහිමි වෙන්නේම ඒක. ඒ තමන් වැඩිපුර මම මගේ කිය මොකේදද? තමාටමයි. තමාටම වැඩිපුර මම මගේ කියලා කිව්වේ. තමාවමයි ආස්වාදින් ගත්තේ. ඒතර මේ තමාව අතාරිනකොට කැමති වෙන්නේ නැහැ. නමුත් මම මගේ කියලා ගත්තී ඒක යාට අතාරින්න වෙනවා. ඒතං යම් පුරිසෝ මමිදන්ති මාඤ්ඤති මගේ කී කී මේක ගත්තද ඒක තමයි යාට අතාරින්න වෙන්නේ. ඒතං දිස්වාන පඬිතෝ මේ දැකපු නොනෙත්තා න මමත්තාය නමේත මාමතු මේ මමත්වයෙන් මේක නොගෙන ඉන්න දක්ෂ වෙනවා කියනවා. නෝනින් කල්පනා කළොත් සිත සිටියද කෙනෙක් මම මගේ අයි කියා මරණයේදී කෙනා එයම දාලා ගියා නැනවතුන් මේ කරුණ හොඳින් හිත තුල තියා කිසි දිනක නොම ඇලෙයි මමය මාගේ කියා. දැන් බලන්න කොච්චරනම් එයාට ඥානයක් ඕනේද නේ? නුවණ නුවණ තියෙන කෙනාට තමයි මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව බෝසත් කාලෙත් ඉස්තරම්ම ප්‍රඥාවක් තිබිලා තියෙනවා. ඒකට හේතුව උන්වහන්සේගේ පිහිටපු ප්‍රඥාවේ ආශ්චර්යයට කාරණාවක් තියෙනවා. මහා සුදස්සන කියන සූත්‍ර දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වැඩි කොහාටද? කුසිනාරා නුවර. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මේ කුසිනාරා නුවර කියලා කියන්නේ පුංචි නගරයක් කියලා. මේ පිටිසර කියනවා. පිටිසර නගරයේක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන තෝරාගත්තේයි සාකේත, වාරාණසි, රාජගිරි, ශ්‍රාවස්ති වගේ නගරයක් තෝරාගත්තා නම් කෝසම්බි වගේ නගරයක් ලොකු පිරිසක් ඉන්නවා පැහැදිච්ච. එතකොට ඒ පිරිසට ගොඩක් උදව් කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවක කියලා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා, හා හා ආනන්දේ මේ කුසිනාරාව සුළුපටු එකක් කියලා හිතන්න එපා කිව්වා. දැන් මේ හද්දා පිටිසර නගරයක් වගේ තිබ්බට මේම පිටිසර එකක් කියලා හිතන්න එපා කිව්වා. බෝසත් කාලේ සුදස්සන කියන සක්විති රජෙක් වෙලා මහා සුදස්සන කියන නමින් මම මේ කුසිනාරාව, ඒ කාලේ කුසාවතී කියන නම, ඒ කුසිනාරාව රාජධානී කරගෙන මම වාසය කළේ කියලා කුසිනාරාව විස්තරي කියනවා. ඒ මහා සුදස්සන රජුරෝ තරුණ කාලේ, කියන්නේ පුංචි කාලේ ඉඳලා තරුණේක වාසය දක්වා කෙලිසෙල්ලමින් ගත කළ අවුරුදු 84,000ක්. ඊට පස්සේ රජකම ලැබුණා, සක්විති රජ කෙනෙක් හැටියට රාජ්‍ය කළ අවුරුදු 84,000ක්. ඊට පස්සේ සමාධි උපද්වාගෙන බ්‍රහ්මචාර්ය වාසය කළ අවුරුදු 84,000ක්. 252,000ක වයස අවුරුදු වලින්. අපිට මේවා නිකන් මේ හිතාගන්න බැරි නිකන් මනෝ කතන්දර වගේ නේද? එච්චරටම අපි දන්න විශේෂ ලෝකෙට අයිති නෑ. එච්චර අපිට තේරෙන්නේ නෑ. ඉතින් උන්වහන්සේ කියනවා, ඒ සක්විති රජු වුණාට පස්සේ ඒ සක්විති රජුරවන්ට 84,000 මුදුන් වහලවල් තියෙන ධර්ම ප්‍රාසාදයේ නැමැති ලොකු ලස්සන ප්‍රාසාදයක් සක්දෙවිඳු මවලා දුන්නා. ඊට පස්සේ රාජ්‍ය 84,000ක්, හස්තිසේනාව 84,000ක්, අශ්වසේනාව 84,000ක්. එතකොට සුභද්‍රා කියලා හිටියා මේ ස්ත්‍රී රත්නේ, සුභද්‍රා ස්ත්‍රී රත්නේ ප්‍රමුඛ කොට 84,000ක් මේ ලොකු පිරිස. දැන් මේ සක්විති රජු හැදුවා ලස්සන තල් වනයක් රත්තරන් වලින්. හදල දවසක් රජුරු දැන් ඇතුලේ භාවනා කර කර ඉන්නවා. ඊට කල්පනා කළා, මට මේව කොහොමද මේ ලැබුණේ? හිතුව මට මේව ලැබුණේ කරුණ තුනකින්. මේක ලැබුණේ මං දිනු කරපු දානියත් සීලයත් ඉන්ද්‍රිය සංවරයත් කියන තුන නිසා කියලා භාවනාවම කරගෙන ගියා. බොහෝ කාලයක් කැවෑමෙන් සුබද්‍රා බිසවට හිතුණා මේ තමන්ගේ ස්වාමියන් රජුරුවන්ව බලන්න යන්න. අන්තපුර ස්ත්‍රීන්ට කතා කළා සිවුරංග සේනා පිරිවර ඇතුව දැන් ගියා. ධර්ම ප්‍රාසාදයට ගියා. ධර්ම ප්‍රාසාදයට ගොඩ වුණේ නැහැ. පඩිපෙළෙන් නැගලා උඩට ගියා. දොර උළුස්ස ළඟට ගියා. උළුහ කණුවේ අත තියාගෙන හිටියා. ඇතුළට ගියේ නැහැ. දැන් රජුරන්ට ඇහුණ මේ ලুকু සෙනඟක් ආවා කියලා. රජුරු ඇතුළේ හිටියේ. රජුරු ආවෙලියට. එනකට උළුහ කණුව අල්ලගෙන ඉන්නවා තමන්ගේ බිස උන්වහන්සේ. රජුරු අත දික් කළා කියනවා හා හා ඇතුළට එන්න එපා. මම බඹසර රකින්න කෙනෙක්. මේ උළුස්සෙන් ඇතුළට එන්න එපා කිව්වා. ඊට පස්සේ සේවකයෙකුට කිව්වා අර තල්වණේ ළඟ රණින් කරපු කවිචිය ගිහින් තියන්න කිව්වා. තිබ්බා. රජුරු නිස්සද්දව සීනෝණෙන් එතනට ගියා. එතනට ගිහිල්ලා සිංහසෙයියාවෙන් අර කවිචිය සැතපුණා. සිංහසෙයියාවෙන් සැතපුණා කියන්නේ මොන පැත්තට හැරිලාද? ඔව්. පෙරේත සෙයියාව කියන්නේ මොකද්ද? ඈ උඩු බැල්ලෙන් හතර ගාති දාලා උඩු බැල්ලෙන් බුදිය ගත්තොත් ඒක මොකද්ද? පෙරේත සෙයියාව. කාම සෙයියාව කියන්නේ ඔව් යටි බැල්ලෙන්. ඔව්. එතකොට සිංහ සෙයියාව කියන්නේ දකුණු වැලින් ඇලවිලා සෙන්තපුන. කතාවත නැහැ එතකොට. එතකොට සුභද්‍රා බිසෝන් වහන්සේ ළඟට ආවා. ඇයිල හොඳට බැලුවා. බල්ලා කල්පනා කළා මේ ඉන්ද්‍රිය හොඳට තියෙන්නේ. ශාරීරී මුකුත් වෙලා නැහැ. කියනවා දේවයන් වහන්සේ. දැන් මෙයා ළඟට ගිහිල්ලා මේ ළඟ දන ගහගෙන කියනවා දේවයන් වහන්සේ මේ ජීවිතයට ඇලුම් කරන්න දේවයන් වහන්ස ධර්ම ප්‍රාසාදයේ මුල් කරගෙන ප්‍රාසාද 84 දහක් ඔබ වහන්සේට තියෙනවා. කුසාවතී රාජධානිය මුල් කරගෙන රාජධානි 84 දහක් තියෙනවා. අයිරාවණ හස්ති රාජයා මුල් කරගෙන හස්ති රාජයෙන් 84 දහසක් ඉන්නවා. වලාහක අශ්වයා මුල් කරගෙන අශ්වෙන් 84 දහසක් ඉන්නවා. චක්‍රවර්ති රත්නේ මුල් කරගෙන මාණික්ක 84 දහසක් තියෙනවා කියලා ලොකු විස්තරයක් කළා. විස්තරේ ඉවරුණාට පස්සේ රජුරු ඇසැරියා. අර ලහනවා දේවි මෙතික් කල ඔබ මට ඉතා ප්‍රිය වූ මధుර වූ මනෝහර වූ මිහිරි වචනින් කතා කළා. අද පමණක් ඇයි ඔබ මට මෙතරම් කටෝර අමිහිරි අමනාප අප්‍රිය වචනින් දොඩන්නේ? එතකොට අහනවා දේවී දේවයන් වහන්ස මම මොන විදිහටද මිහිරි වචන කියන්න ඕනේ? රජුරු එතකොට දේවියට කියනවා දේවිය ඔබ මෙහෙම කියන්න. දේවයන් වහන්ස අපේක්ෂා සහිතව ඔබ මැරෙන්න එපා. අපේක්ෂා සහිතව මැරුණා කියන්නේ ගැරහීමට කාරණයක්. එහෙනම් මේ ලෝකයේ අද මැරෙන මිනිස්සු සියල්ලෝම ගැරහුම් ලැබිය යුතුයි. බොහෝ අය අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අපේක්ෂා රහිතව මැරෙන්න. මෙහෙම කියන්න මට කියනවා දේවයන් වහන්ස ඔබ වහන්සේට තියෙනවා කුසාවති රාජධානිය මුල් කරගත්තු 84 දහසක් රාජධානි. මේවට තියෙන ඇල්ම අත්හරින්න. ඔබ වහන්සේට තියෙනවා ධර්ම ප්‍රසාදය මුල් කරගත්තු 84 දහසක් ප්‍රාසාදයන්. මේවට තියෙන ඇල්ම අත්හරින්න. කීකී මෙහෙම කියන්න කියනවා. එතකොට ඒ බිසවුන් වහන්සේ මොකද කළේ? හඬන්න ගත්තා. මේ ඒ ආත්මී යසෝදරා හඬන්න ගත්තා. හඬලා කඳුළු පිසදා ගත්තා. කඳුළු පිසදාගෙන වැඳගෙන කියනවා දේවයන් වහන්සේ අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අපේක්ෂාව අත්හැරලා මැරෙන්න. අපේක්ෂා සහිතව මැරීම ගැරහීමට කරුණක්. දේවයන් වහන්සේ ඔබට කුසාවතී රාජධානිය ප්‍රමුඛ රාජධානි 84 දහසක් තියෙනවා. මේවා කිරී ආසව අත්හරින්න දිගින් දිගටම කියනවා. ඒ කතා යෝරණයත් එක්කම අවසන් වීමත් එක්ක රජුරු දැස් පියාගත්ත මැරුණා. මේ බෝසත් කාලේ. බෝසත් කාලේ අද කාලේ මේ ගැට ගැහිලා ඉන්න කෙනෙකුට කිව්වොත් එීම මට මෙහෙම කියන්න ඔයා ඊරවසේ හඬාවට අනී මේ වගේ මොහොතක මොනවද මේ කියන්නේ කියලා සිහිසන් නැතුව වැටේ. එතකොට මැරණෙක් කෙනත් ගැරහුම් ලැබිය යුතුයි, වටේ ඉන්න අය ගැරහුම් ලැබිය යුතුයි. ඇයි මම ඒකයි කිව්වේ? ප්‍රඥාව නෙමෙයි, ප්‍රඥාවේ හුලන්වත් වැදිලා නැහැ. ධර්මය අහනවා, පොතුත් බලනවා, ප්‍රඥාවේ හුලඟවත් වදින්නේ නැහැ. එතකොට මේක හිතන්න වමනා කරන බරපතල කාරණාවක් නොවේද? බොහොම බරපතල එකක්. ඒ දක්ෂතාවය ප්‍රඥාවෙන්මයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතේ සුපිනේන යථාපි සංගතං, අපි මේ ඉන්නේ සිහිනකින් එක්විලා, සිහිනකින් වගේ කියනවා. දැන් ඔබ සිහින දැකලා තියෙනවනේ, එක එක මාදලියේ සිහින. සිහිනෙන් වැව් පොකුණු දැකලා නැද්ද? සිහිනෙන් දැකලා නැද්ද පළතුරු, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම් දැකලා තියෙනවනේ? යාළු සිහිනෙන් එක්විලා කතා බස් කර කර ඉන්නවා. ඔන්න ඇහැරුණා. ඇහැරුණාම පටිබුද්ධ පුරිසෝන පස්සති, පිබුදුනු මිනිසා ඒ නොදකි. ඒවං පියායිතං ජනං, ඒ වගේ මේ අපි ආදරය කරන ජනයා. තේතං කාලකතං නපස්සති, කලුරිය කළාට පස්සේ මැරුණට පස්සේ ආයේ පේන්නේ නැහැ. සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලායයි සැනින් අවදිවි බලද්දී මෙලෙසින් තමා ප්‍රිය කළ අයද මැරෙද්දී නොම ලැබේ දකින්නට කොතෙක් වර හඬද්දී. කොච්චර හඬුවත් යා පේන්නේ. මට බුද්ධගයාවේදී හම්බ වුණා එක අම්මා කෙනෙක්, ලංකාවේ සිංහල අම්මා කෙනෙක්, කියා ඇමරිකාවේ ඉන්නේ. එයාගේ දුව සෙල්ලමක් කරන්න ගිහිල්ලා වැරදිලා මැරුණා. දැන් හැමදේම අඬනවා. අඬලා හිතනවා, අනේ මට හීනෙන්වත් පේන්නේ. අපි මහන්සි වුණා ගොඩක් ඒ අම්මට කරුණ කියන්න, හරි ගියේ නැහැ. ඒකේ අපිට තේරෙන්න මොකද්ද? අපි කොච්චර කරුණ කිව්වත් හරියන්නේ නැහැ. තමන්ටම මේක තේරෙන්න ඕනේ. තමන්ටම තේරෙන්න ඕනේ. ඒ වගේ මෙහි තව දවසක් අම්ම කෙනෙක් දරුවා වෙනුවෙන් අඬනවා අවුරුදු 9ක් තිස්සේ. ඒ මොකද හේතුව? මේක ජීවිතේ තේරුම් ගන්න තියෙන ප්‍රමාදය. නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක තේරෙන්නේ නැතුව සිටීම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ. අපි මේ දැකලා තියෙනවද යමක්? එයාගේ යමක් හඬ අහනවද? දැන් අපි ඥාතීන්ගෙන් දකිනවා, ඒගොල්ලොත් එක්ක අපි කතා බස් කරනවා. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරනවා, අපිට හඬ ඇහෙනවා, අපිට පේනවා. නමුත් මැරුණට පස්සේ ඒ මුකුත් නැහැ. නම විතරක් කතා වෙනවා. දිට්ඨාපි සුතාපි තේ ජනා, දැකපු අහපු ඒ ජනයා. ඒසං නාමමිදම් පෞච්චති, නමක් විතරක් අපි කියනවද? නාම මේ වාව සිස්සති, ඒ නම විතරක් කතා කරන්න ටික දවසකට ඉතුරු වෙන ටික දවසකට. ඊට පස්සේ ඒකත් අපි හොඳටම තේරුම් ගමු. දැන් මොන අපි අපේ අම්මලා තාත්තලගේ නම් දන්නවා, ආචල සියල්ලගෙන් නම් දන්නවා. ඒගොල්ලන්ගේ අම්මලගේ තාත්තලගේ නම් දන්නවද? ඒ තාම්මල තාත්තලගේ අම්මල තාත්තලගේ නම් දන්නවද? නෑනේ. පරම්පරා එකයි දෙකයි. එහෙමත් අපි කිම කෙනෙක් ලියාගෙන පරම්පරාවේ මේ තුන්ඩුව දුන්න කියලා අපිට මේ පරම්පරාව කියලා. ඒත් වැඩි වුණොත් අවුරුදු 10,000 කියයි. එතනින් එහාට කියාගන්න පුළුවන්ද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට, ඒ හිමාල වනයේ තියෙන ගස් ඔක්කොම ගලෝලා, ඒ ගස් සංගල් හතරේ කෑලිවලට කපලා වෙන් කරන්න කියනවා. මේ ආත්මේ මගේ පියා, මේ පියාගේ පියා, මේ පියාගේ පියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දර කෑලි ටික ඉවර වෙනවා පියවරුන්ගේ පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියන. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ හිමාල පර්වතය අරගෙන වෙරළු ගෙඩි තරමට ගුලි කළා ඒ ගුලි වෙන් කරන්න කියනවා මේ මේ ආත්මේ අම්මා මේ ඒ අම්මාගේ අම්මා මේ ඒ අම්මාගේ අම්මා කියලා අම්මලාගේ පරපුර ඉවර වෙන්නේ නැහැ කිව්වා. අර මැටි ගුලි ටික ඉවර වෙයි කිව්වා. නංගුත් විතරක් කිතුරු වෙනවා. ඔවුන්ගෙන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි එනම් ඉතිරි කොට කතාබස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේම කලට. අපි කාටත් එච්චර තමයි. කාලෙ තිබ්බක් බොහොම නම සමීප වෙලා තිබ්බා පානදුරි හරි දැම්ම හාමුදුරුවන්. දැන් ගොඩක් අය දන්නවද? නෑ. නසෝ මහාමුදුරු. දැන් නමත් මිනිස්සු අතරින් මෙකිල යමින් නැද්ද? කාලයක් යනකොට මේ නංගොත් ඔක්කොම මෙකිල යනවා. එතකොට එක එක නම් අපිට සංසාරේ ලැබිලා ඇති. ඒවා ඉවරයක් නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහා සුදස්සන කියන නමින් අවුරුදු 252,000 ජීවත් වෙලා. එතකොට උන්වහන්සේම දේශනා කරනකන් කවුරුවත් දන්නවද? කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මේ දීර්ඝ ගමනේ අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලැබෙන දේ හරි විදියට අල්ලගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ලෝක සත්වයා මමේ මගේ කියන දෙයට ගිජු වෙලා වාසය කරන තා ඊළඟට එයා ඒ නිසාම මසුරු වෙලා වාසය කරන තා ශෝක වැළපීම් ආදී දේවල් එයාගෙන් අයින් වෙන්නේ නැහැ කියනවා. මේ ලෝකේ මං කිව්වේ එක ගැට ගැහි ගිහි යනවා නම් එයාගෙන් කවදාවත් දුක අයින් වෙන්නේ නැහැ. ඇයි හැම දෙයකින් මෙයාට ලබා දෙන්නේ මොකද්ද? දුකක් ලබා දෙන්නේ. ආසා කරන දේවල් එකයි නම් තියෙන්නේ දුක් එකයි. ආසා කරන දේවල් 10ක් ලැබුණොත් දුක් 10ක්. ආසා කරන දේවල් 100ක් ලැබුණොත් දුක් 100ක්. ආසා කරන දේවල් මුකුත් නැත්තම් දුකක් නැහැ. ශෝක පරිදේව මච්චරං. ශෝක ශෝකෙත් කියන එක තේරෙනවනේ. ශෝකේ පරිදේව කියන්නේ හඬා වැළපෙනවා. දැන් සමහර ආස්ථාවලුල හඬා වැළපෙනවා. අපිට ওই මල්ගල් වල ගියම් දැකලා තියෙනවා මේ 100ක් මොකක්වත්ම නැහැ. හඬා වැළපෙද්දි මොකක්වත්ම 100ක් නැහැ. එතකොට පෙරලි පෙරලි අඬනවා. බිම වැටිලා පෙරලිලා අඬනවා. එහෙම සමහර අයට ශෝක ඌල ගන්න බැරි වඬනවා. ඒකට මොකද්ද කියන්නේ? පරිදේව. මච්චරන් කියන මසුරුකම. නජහන්ති ගිද්ධා මමයිතේ ගිජු වෙච්ච එක්කිනා. මමත්තේ ගිජු වෙච්ච එක්කිනා. ඒවයි නිදහස් වෙන්නේ. තස්මා මුනයෝ පරිග්‍රහං. මේ පරිග්‍රහ කියන්නේ මේකට දැඩිව ගැනිල්ල. ඒ මුනිවරු ගන්නෑ කියනවා. හිත්වා අචරේසු ඛේම දස්සිනෝ. මුනිවරු ඒක දැනගෙන ඒ මම මගේ කියලා ගන්න නැතුව ඛේම දස්සිනෝ. ඛේම කියලා කියන්නේ බය නැති තැන, ශෝක නැති තැන, රැකවරණේ තියෙන තැන. දැන් නිර්වාණයට කියනවා ඛේම කියලා. ඛේම කියන්නේ ශෝක බය නැති රැකවරණේ තියෙන තැන. ඒ තැන දකින්න කෙනා අනිත් හැම එකක්ම මම මගේ කියන ගන්නේවා අත්හරිනවා කියන. මම මගේ යන දෙයට ගිජු වෙලා වසන්නේ සෝක වැළපුම් මසුරුකම් බැහැර නොයන්නේ එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ ලෝකෙට හැබෑම රැකවරණේ හැබෑම සාන්තිය හැබෑම පිහිට ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලබා දීපු පිහිට මරණින් පස්සේ ලැබු එකක් නෙමෙයි. උන්වහන්සේගේ ශ්‍රාවක යමෙක් අරහත්ත්වයට පත් වුණාද නිවන අවබෝධ කළාද උන්වහන්සේලා ජීවත් වෙලා ඉඳිද්දි අද්දුටු දෙයක්. ඒක පරලෝට අයිති එකක් නෙමෙයි. නිවන අයිති පරලෝට නෙමෙයි. නිවන අයිති පණ තියෙන මිනිස්සුන්ගේ විෂයක්. මාර්ගඵල ආර්ය අෂ්ටාංගික මාර්ගී චතුරාර්ය සත්‍ය මේවා මේ මෙරිලා පළච්ච ලෝකවල කතා කරන ඒවා නෙමෙයි. ඒවා කාගේ විෂයක්ද? පණ ඇති මිනිස්සුන්ගේ විෂයක්. පණ තියෙන මිනිස්සු කතා කරන දෙයක්. පණ තියෙන මිනිස්සු අත්දකින දෙයක්. පණ තියෙන මිනිස්සුන්ගේ ජීවිතයට අදාළ දෙයක්. ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් මං කිව් දැන් මේ ගිහි දෙන්නෙක් නේ මේ සූත්‍ර දේශනාවට මුල් වෙච්ච මේ පවුල. ඒගොල්ලෝ ජීවිතය තුල සෝවන් ඵලයේ අද්දෙක්ක නේද? අද්දෙක්ක සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වෙලා පිරිනුවන් පෑවා. පරලොවක් තියනවද? නෑ නේ. පරලොවක් නෑ. දැන් මේ පිරිනුවන් පාපු කෙනා ගැන රතන සූත්‍රය විස්තර කරන්නේ. රතන සූත්‍රය විස්තර කරනවා රහතන් වහන්සේ ගැන කීනම් පුරාණං පැරණි කර්ම සේ වුණා. නවන් නැති සම්භවං. අලුතින් කර්ම හටගන්නේ නෑ. විරත් චිත්තා ආයතිකේ භවස්මින්. ඉදිරි අනාගතේ භවයකට නොයලුණු සිත තියෙන්නේ. තේ කීන බීජා ඒ විඥාණය බීජේ පැලවෙන ස්වභාවයෙන් නෑ. ඒ විඥාණය නැමැති බීජේ ක්ෂය වෙලා ගිහිල්ලා පැලවෙන්නේ නෑ. නිබ්බන්ති ධීරා ප්‍රඥාවෙන් ඉදිතර වූ ඒ රහතන් වහන්සේලා යථා යම් පදීපෝ මේ පහනක් නිවෙනවා වගේ කියනවා. පරලෝක කතාවක් නෑ. සාමාන්‍යයෙන් මේ ප්‍රඥාව නැති ලෝකෙට තමයි ඒක පරලෝව ඈත ජීවිතයට ලං කරගන්න බැරි දේ. ප්‍රඥාවන්ත මිනිස්සයා ඒක ගැන සුළුවින් හරි ලං කරගන්නවා. කොහොමද ලං කරගන්නේ? ඒ ධර්මය මෙනෙහි කරලා. ප්‍රඥාවන්ත මිනිස්සයා මේ ජීවිතයට ධර්මය ලං කරගන්න ඕනේ නේද? දැන් නිර්වාණය කියන එක ධර්මයෙන් ලැබෙන එකක්ද වෙන ක්‍රමයකින් ලැබෙන එකක්ද? එතකොට යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ඒ ධර්මයට නේද ඒක සම්බන්ධ? දැන් නිර්වාණය, මාර්ගඵල, අවබෝධය ඒ ඔක්කොම සම්බන්ධ ධර්මයට. එතකොට ධර්මයේ හැසිරෙන එක්කිනා තුල ඒ ධර්මයේ සජීවී වුණොත් සජීවී වීමේ ප්‍රතිඵලයක් හැටියට යමෙකුට ඒ ධර්මය ලැබෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් මේ ගිහි ජීවිතය ගත කරපු මේ අම්මලට උනේ බුද්ධ කාලේ ඉතින් ඒ වගේ ගොඩාක් පින් තියෙන අය හිටියා. දැන් උදේ පැවිදි වෙන්න එනවා, හවස රහත් වෙනවා. දැන් කාලේ ඉතින් ඒ වගේ පින් තියෙන ඔක්කොම ධර්මය අවබෝධ කරලා අවබෝධ කරලා ඒ පිරිස බේරුණා. ඉතින් පින් නැති රොඩු තමයි දැන් ඉතින් රොඩු ටික සරිසරනවා නේද? අපි දැනගන්න ඕනේ මේ රොඩු වෙලා නොසිටින්න. මම ඔබට තව සරල එකක් කියන්නම්. දැන් ඔන්න අපි කියමු මල් කඩන්න ඕනේ හවස වන්දනාවට. ඔන්න සිලි සිලි බෑග් එකක් ගත්තා අතට. අතට ගත්ත බෑග් එක මොකටද? මල් කඩන්න. බෑග් එක අතට අරන් මියා ඔන්න ගෙදරින් එළියට බැස්ස. මම මල් ටිකක් නෙලාගෙන එන්නම් පුතේ කියලා ඔන්න බැස්ස එළියට. බැස්සල ඉස්සරහට ගියා. ඔන්න කෝස්කොල්ලයක් දැක්ක බිම තියෙනවා. ඒක ගත්තා. ඒක දවරත්ත බෑග් එකට. ආයෙත් තවදුරටත් යනකොට ඔන්න දේල් කෝලයක්. ඔන්න ඒකත් දාගත්ත බෑග් එකට. දැන් මියා මල්ල ගත්තේ මොකටද? මල් කඩන්න. දැන් පිරෙන්නේ මොනවද? ක්‍රොඩු. කොස් කොලේකින් දේල් කොලේකින් පිරුණොත් යන්තම් ඇති. වෙන තවත් දේවල් වලින් පිරුණොත් පින කරන්න යන එක්කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මල් කාරයෙක් වගේ ඉන්න කියලා. එතකොට මල් කඩන්න ගියපු එක්කිනාට දැන් සිලිසිලි බෑග් එකත් අතට ගත්තා. එළියටත් බැස්සා. දෝෂේ කොතනද? මල් අඳුනන්නේ. දෝෂේ එතනනේ. හරි විදියට යන් අඳුනගත්තොත් මේ ඉන්න මල කියලා. මල යනිත් එක අතර වෙනස. මල නිලා ගන්න නැද්ද? අනිත් එක දැනගන්නවා. එතකොට මල අඳුනේ කියනවා මලක් දන්නවා. මල නොවන දේ දන්නවා. ඒ වගේ පින් කරන්නේ නේ කියලා පින්න කර පවුත් කරගෙන යන්නේ නැද්ද? ඉන්නවනේ. ඒ නිසා තමන්ගේ දක්ෂකම තියෙන්න ඕනේ හරි විදියට ඒක තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ධර්මයේ හරි විදියට ජීවමාන වුණොත් එයාට ඒ ධර්මයේ රැකවරණ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. දැන් ඔය ජීවිතේ මෙත්තිය ස්වාමීන් වහන්සේ ගත කරපු විදියට දුගතියයි කියලා මගේ පිළිගැනීමක් නැහැ. දුගතිය යන්න විදියක් නැහැ. එහෙනම් යන්න තියෙන්නේ කොහෙද? සුගතියනේ. සුගතිය අපි යව්වද? නැහනේ. කවුද යව්වේ? එයා නෙමෙයි. තමන්තුළු ගොඩනැගුණු පුණ්‍ය බලයේ ධර්මයේ යව්වේ. එයාට කොහොමද යන්න පුළුවන්? එහෙම පුළුවන් නම් ඕගලන්ටත් පුළුවන් නේ. ඒක අම්මා කෙනෙක් කිව්වා. මන්නම් කොහොම හරි සුගතිය යන්නේ. එතකොට අම්මා හිතන් හිටියේ සුගතිය යන්න. ඒ කොහොමද කිව්වේ? ඒ අම්මට ඉතින් දානමාන කළ පිං කරපු අම්මා කෙනෙක්. මේ අම්මා ඇස් වහගෙන හිටියම මේ අම්මට ටිකක් හිත පොඩ්ඩ තැම්පත් වෙනවා. එළියක් පේනවා. එතකොට හිතුවා එහෙම. මේ අම්මා මරණාසන්න වුණා. ඇඳේ වැටුණා. ඉස්කෝලේ හැමලා දෙන්නෙක් ඉන්න දූලා. මේ දෙන්න කඩාගෙන බිඳගෙන ආවා. අවිල්ල ඔන්න අම්මගේ ඇඳට පැන්නා. පැනලා මොකද්ද කියන්නේ? දැන් ඔන්න වැළපෙනවා. අම්මා මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? දාල යන්න එපා. අම්මා නැතුව කොහොමද කියලා අර මනුස්සයාට සැනසෙල්ලි මැරෙන්න දෙන්නේ නැහැ. එතකොට මොකද වුනේ? මේ අම්මගේ හිතේ තිබිච්ච අර සාන්ත වාතාවරණේ නැතුව ගියා. මේ අම්මට ඇස්සෙල්ල බැලින්න මේ දුවලා දෙන්න මේක කරන්නේ. ඒ අවස්ථාවේ ඒ අම්මගේ හිතේට තරහක් ආවා. තරහක් ආපු වෙලාවේ මනුස්ස ලෝකේ ඉන්න තියෙන ආයුෂ ඉවර වුණා. ඇඳ යට උපන්නා මල යක්ෂණී වෙලා. තමන්ට නම් සුගතිය යවා ගන්න තමන්ව පුළුවන්. එහෙනම් පුළුවන් ඉන්න බෑ. ඒක කරන්නේ ධර්මයයි අවබෝධයයි තමන්තුල ගොඩනැගිච්ච පින්බලයයි. එතකොට ඒ අම්මට තිබුණා මේ තමන්ගේ හිතේ හටගන්න අරුබුදේ විසඳා ගන්න හැකියාවක්. එතකොට ඒ අම්මට අවස්ථාව ජයගන්න තිබුණා නේද? ආන් ඒ වගේ. එතකොට කෙනෙක් සුගතිය යවන්නේ ධර්මයේ විසින්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය අහපු බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරන්න ඇති. මොකද හේතුව මේවා ඍජුවම කෙලින්ම නිවනට. දැන් ඊට පස්සේ විස්තරින් ඔක්කොම රහතන් වහන්සේ ගැනයි. පතිලීන වරස් භික්ඛුනෝ උතුම් හුදෙකලාවේ වාසය කරන භික්ෂුවට භජමානස්ස විවිත්තමාසනං ඉතාම හුදෙකලාවේ තනියම වාසය කරන භික්ෂුවට සාමග්ගියමාහු තස්සතං යෝ අත්තානම් භවනේන දස්සයේ තමන්ගේ ජීවිතය තුළ දුක නැති බව දැනගත්තාම ඒ දුක නැති බවත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් සාමාන්‍ය ලෝකෙ එකතු වෙලා ඉන්නේ මොකත් එක්කද? දුක ඇති බවත් එක්ක. ධර්මයේ ස්පර්ශ කරපු ඒ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටපු රහතන් වහන්සේලා ජීවත් වුණේ කුමක් එක්කද? දුක නැති බවත් එක්ක එකතු වෙලා කැලෑවක මුල්ලක සිංහෙක් වගේ ඉන්නවා. හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමන හට විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට තමා තුල කිසි දුකක් නොමැති බව දකින විට එක් වෙලා වසයි හේ දහම සමගින් එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් කියනවා මහණෙනි දෙන්නෙක් එක්ක ඉන්න එපා. හරි වාදයක් කිව්වා. තනියම ඉන්න. ඊට පස්සේ කියනවා මහණෙනි ඔබේ දෙවනියා ඔබේ ළඟමයි ඉන්නේ. ඒ ඔබේ හිතේ තිබෙන තෘෂ්ණාව. ඔය දෙවනියා අයින් කරන්න. තනියම ඉන්න කිව්වා. ඒ කාලේ පින්බලයේ තියෙන මහා උතුම් බල සම්පන්න පිනකින් යුතු බුද්ධිමත් මිනිසයන් මේ කහනකට පටපට ගාලා තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම වැඩින්නේ නැද්ද? වැඩෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කියන්නේ මේට අවුරුදු 2500කට ඉස්සර වෙලා කරපු දේශනාවල් නෙමෙයි. අවුරුදු 2500කට කලින් කරපු කතා බහක් තමයි අපි මේ අද කතා කරන්නේ. අද ලෝකෙට මේක සාමාන්‍යයෙන් බොහොම හිමින් යන්නේ. හරියට අර පිරිත ලෝකයක් තියෙනවනේ. පිරිත ලෝකයක් තියෙනවා කුප්පිපාසික කියලා. ඒ පිරිත ලෝකේ පිරිතින්ගේ මූණේ කට නැහැ. දැන් අපිට මූණේ කට තියෙන නිසා තමයි ශාගෙන හරි කට දාගන්න පුළුවන්. බොන්න පුළුවන් කරවලේ හරි. බොන්න බැරිද කරවලේ කෝපයක් අතරගත්තොත්? පුළුවන්නේ. කට තියෙන තැන අපි දන්නවා. පිරිති උජාතියක් ඉන්නවා. ඒ පිරිතයන්ගේ කට තියෙන්නේ හිස් මුදුනේ. කටේ ප්‍රමාණය හිඳි කටු තුඩක් ප්‍රමාණ. එතකොට කොච්චර පිපාසු වුණත් උඩට වක් කරගත්තට ඉඳි කටු තුඩකින් වතුර යයිද? ඒ වගේ ප්‍රමාණයක නම් අපිට ප්‍රඥාව පිවිසෙන්න තියෙන්නේ. ප්‍රඥාව ඇතුළු වෙයිද හිතට? නෑනේ. ඒ නිසායි මේ අපේ මේ යුගයේ ඉන්න මිනිස්යන්ට ප්‍රඥාවත් එක්ක තියෙන ඝනදිනුව ගොඩක් නැත්තේ. ගොඩාක් ලෝකේ ඝනදිනු කරන්නේ හැඟීමක් එක්කයි. එක්ක වාදයක්, එක්ක ගැරහීමක්, එක්ක අපහාසයක්. මේ වගේ එකක් එක්ක ලෝකේ ඝනදිනු යන්නේ. ඒ හේතුව මොකේ අඩුවක්ද? ප්‍රඥාවේ අඩුවක්. ඉතින් ඒ නිසා ප්‍රඥාවෙන් අඩු ලෝකෙක, ප්‍රඥාව නැති ලෝකෙක ප්‍රඥාව ලං කරගන්න තියෙන අවස්ථාවේ අපි ඒ ධර්මයේ තුලම හිත පහදවාගෙන තමයි ප්‍රඥාවක් ඇති කර ගැනීමට මහන්සි ගත යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත් මුනි අනිශ්චිතෝ. රහතන් වහන්සේ කිසිවක් සමග මිශ්‍ර වෙලා නැහැ. නපියං කුබ්බති නෝපියප්පියං. ප්‍රිය දෙයක් කියලා දෙයක්වත් නැහැ. අප්‍රිය දෙයක් කියලා දෙයක්වත් නැහැ. තස්මින් පරිදේව මච්චරං. එබඳු ප්‍රිය අප්‍රිය කියන ඝනදෙනුව ඇලීමක් ගැටීමක් ඒ හිතේ නැත්තම් ඒ හිතේ වැළපීම මසුරුකම කියන කිසිවක් රැඳෙන්නේ නැහැ කියනවා. මොකක් වගේද? පන්නේ වාරි යථාන ලිප්පති. නෙළුම් කොළේක වතුර රැඳෙන්නේ නැහැ වගේ කියනවා. නෙළුම් කොළේ වතුර රැඳෙන්නේ නැහැ වගේ හිතේ රැඳෙන්නේ නැහැ කියනවා. සෝක ඒට කරුණු වැළපීමට කරුණු බය තැති ගැනීම මුකුත් හිතේ රැඳින්නේ නැහැ කියනවා. ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන මොනින්දු හට නැත කිසිත් කැමති අකමැති කරුණ වැළපීම් මසුරුකම් ඔහු කෙරෙහි නොම ගැලෙන දිය බිඳ කිනෙලුම් කොළයේ නොරැඳ බිම වැටෙන නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන. එහෙම තියෙන්නේ හිතේ විතරක් නෙමෙයි කියනවා. ඒ නෙළුම් කොළේ ස්වභාවයේ ඇසිත් තියෙනවා කියනවා. කනෙත් තියෙනවා. නාසෙත් තියෙනවා. දිවෙත් තියෙනවා. කයෙත් තියෙනවා. සිතෙත් තියෙනවා. මොකද අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ద్వාර 6කින්. ඒ ద్వාර 6 තමයි මේ 6. එහෙනම් අපි ද්වේෂය, තරහ, ඊර්ෂියා, ක්‍රෝධ, බය ඕනම එකක් හටගන්න පිවිසින් දොරට මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් අපි නිදාගෙන ඉන්නවා කියමු. ඔන්න අඩනින්දෙන් ඉඳලා ගහක කොළයක් හරි වැටලා තිබිලා සීතලට ඇඟේ ගෑවුණා. ඔන්න හැරෙනවා හූ කියාගෙන. ඇයි හිතන්නේ මොකද්ද? සර්පේ කියලා. එතකොට බය පිවිසෙන්නේ ඇහෙන්ද? කනින්ද? කයින්. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් දේවල් වෙච්ච දේවල් නේ. එතකොට ඒ වගේ තියෙන ආයතන හයක හයෙම තියෙන නෙළුම් කුල්ලේක ස්වභාවය නම් එන මුකුත් පිටින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කළේ ඒකයි උද බින්දු යථාපි පොක්කරේ නෙළුමක වතුර බින්දු පිටින්නේ නැහැ වගේ. පදුමේ වාරි යථා නලිප්පති නෙළුමේ වතුර ඇඳින්නේ නැහැ වගේ. ඒවම් මුනිනෝ පලිප්පති ඒ නිසා මුනිවරයා කිසි දීක රැඳින්නේ නැහැ කියනවා. යදිදන් දිට්ඨ සුතම් මුතේසුවා ආන දකින ආග්‍රහණය කරන රස විඳින පාස ලබන හිතන කිසි දීක රැඳින්නේ නැහැ කියනවා. මේක හරි ආශ්චර්යවත් දෙයක්. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ සාධුරු ඉන්නවා ලක්ෂ පහක්. ඒ කියන්නේ විමුක්තියක් හොයනවා. නෑ කියන්න කෙනෙක් නෑ. වාදල දෙන්න කෙනෙක් නෑ. ධර්මයක් නෑ. එතකොට දැන් බලන්න මේ ලෝකෙට අහිමිනේ. දැන් අපිට වතුර පොඩ්ඩක් නැති වුණොත් ඒක ලකුවට අපිට දැනෙන තද බල අහිමිනියක් නේද? කෑම බීමක් නැති වුණොත් අපිට තදේට ඒක බලපාන්නේ නැද්ද? බලපානවා. ඉන්න තැන නැති වුණොත් බලපානවා. නමුත් අපිට තේරෙනවද අපිට මේ ප්‍රඥාව නැති එකේ බලපෑමක් තියෙනවා කියලා? ප්‍රඥාවෙන් අහිමිනී වේලිනා තියෙන කරකුට්ටන් වෙලා. ප්‍රඥාව නැහැ. නමුත් මේ ප්‍රඥාවෙන් අපිට අහිමියක් වෙලා කියලා අපිට තේරෙන්නේ නැහැ. හේතුව මොකද්ද? අවිද්‍යාව, අඥානකම. අඥානකම අපේ ඇස කන නාසය දිවකය මනස වෙලාගෙන තියෙනවා නම් ඒ අඥානකමින්ම නම් මේ අරමුණු ගන්නෙ. අඥානකමින්ම නම් පෝෂණය වෙන්නේ. ප්‍රඥාවට ඉඩක් තියෙයිද? ඒක නිසායි අපිට මේ ධර්මයේ කරා යන්න තියෙන මේ ප්‍රමාද තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ධෝනෝ නහිතේන මඤ්ඤති කෙලෙස් සෝදා හලකෙනා. අහින් දකපු කණින් අහපු නාසයෙන් ආග්‍රහණය කරපු කිසිව ගන්නෑ කියනවා. නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති වෙන දෙයකින් පිරිසිදු බවක් හොයන්නෙත් නෑ කියනවා. දැන් මේ දවස්වල තියෙනවනේ නැකතට කරන දේවල් නේ. මේවා බලෙන් අපිට දාපු එකක් නෙවෙයි කාලිංග මාග. අපි විසක් විතරනේ අපිට තිබුණේ. කාලිංග මාග බලෙන් පටවපු එක තමයි ඔය යන්නේ. දැන් අපි කර ගහගෙන අවුරුදු 21ක් යා පාලනය කරා රට. ඊට අවුරුදු 800කට කලින් පුරුදු වුණාට පස්සේ ඒක මිදෙන්න බෑ. ඒක මිදෙන්න හැදුවොත් එහෙම ඒක පුරුදු ගොඩේ ඉන්න කෙනාට ඒක පේන්නේ මහා අద్భుත එකක් වගේ. එහෙම ලෝකෙක තමයි මේ ධර්මයේ හොයන්නේ අපි. මේ ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කළ යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නනවා ඒ හරියට ධර්මයේ අහුවෙච්ච එකනා නහිසෝ රජ්ජති නෝ විරජ්ජති. එයා විරාගයට ඇලෙන්නෙත් නැහැ. රාගයට ඇලෙන්නෙත් නැහැ කියනවා. හරි පුදුම සහගතයි. මේ වගේ ක්‍රමයකට මිනිසෙකුගේ ජීවිතය හදනවා කියන එක. ඉතින් බුදු කෙනෙක්ම පහළ වෙලා කළ යුතුව මිසක් ආයි වෙන කෙනෙකුට නම් කරන්න බෑ පින්වත්නි. තමා දකිනා අසන සුවඳ රස පහස ගැන රහත් මුනි තුමා හට සිතක් නැත එහි රැඳෙන නමසිතයි සනසුමක් ලබන්නට නොමග කින නොමැලේ රාගයට හෝ විරාගෙට හැදෙන. එතකොට විරාගයට ඇලෙන්නෙත් නැහැ. රාගයට ඇලෙන්නෙත් නැහැ. කොයිතරම් අසිරිමත් දෙයක්ද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. ඉතින් එහෙම දෙයකට තමයි අපේ මේ ලෝකේ ආශා කරන දේවල් අතර මේ වගේ දෙයක ආසාවකුත් කොනක තියාගන්න. නැත්තම් අපි ආස කරපු දේවල් ලොක්කම අපින් අත්හැරපු දවසට මුකුත් නැහැ. ඒ කියන්නේ දැන් අපි දැන් සාමාන්‍ය මිනිස්යන්ට තියෙන ආසාවල් හරි පුංචි දේවල් නේ. පුඩි දේවල් තියෙන. මොන හරි කණ්ඩ මොන හරි අඳින්ද ඊළඟට මොන හරි දකින්ද මොන හරි අහන්ද මගේ හරි පුංචි ආසාවල්. ඉතින් ඕවේම ගැටගැයිගෙන ඉන්න මිනිස්සෙකුට මේ ප්‍රඥාවෙන් දකින ශ්‍රේෂ්ඨ දෙයක් තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕනි කියන අදහස ඇති කරගන්න එපා. එහෙම වුනේ නැත්තම් අපිට මේ දෙවලව ගියත් මුලාවේ. දැන් මනුලව මෙහෙම මුලාවක් නම් තියෙන්නේ. මනුලව මං හිතන්නේ අපිට මතක අපි පොඩි කාලේ ටීවී තිබුණේ නැහැ. අපි ගෙවල් වල සාමාන්‍ය විදිහට හිටියා පාඩම් කළා ජීවත් වුණා වේලාසනෙන් බුදිය ගත්තා. දැන් ඉතින් මිනිස්සු අර මේ ටීවී එකෙන් පෙන්වන මායාවට අහුවෙලා නැද්ද? මේ හතරස් පෙට්ටියකින් පේන මායාවට මෙහෙම අහුවෙලා නම් හැබැයිම් මායාව පෙවුනොත් හැබැයිම් දිව්‍ය අප්සරාව වට කරගෙන උපස්ථාන කළොත් ඈ මේ නිකන් අර අර පොඩි පෙට්ටක් වගේ තියෙන වීදුරුවකින් වගේ පේන දෙයට මෙච්චර යලුනම මෙච්චර මායාවට අහුණා නම් හැබැයිම් ඇවිල්ලා උපස්ථාන කරනවා කොහොම ගැට ගැහිද? එතකොට බලන්න එතකොට ඒක විසඳලා දෙන්නේ කවුද? තමන්ගේ තියෙන ආවේගයක්ද හැඟීමක්ද ප්‍රඥාවක්ද? ඒ ප්‍රඥාව මේ ජීවිතය තුල යා ඇති කරගෙන නැත්නම් ප්‍රඥා රහිත මිනිස්සෙන්නේ මැරෙන්නේ. ප්‍රඥාවට වගකීමක් ප්‍රඥාවට ගෞරවයක් බාහිරින් දෙන්න එපා, හදවතින් දෙන්න. බාහිරින් දෙන එක ඒක අමතක වෙලා යනවා. හදවතින් ප්‍රඥාවට ගෞරව කළොත් එයා ආස කරන දේවල් අතර එකක් වෙනවා ඒක. ඊට පස්සේ ආස වෙනවා ප්‍රඥා සම්පන්න ජීවිතයකට. ඒක හිතින් කරගන්න එකක්. ආන් ඒක කරගන්න මොකද නැත්තම් මේ අපි මේ බණ අහන්නේ අවංකවම ධර්මයේ හැසිරිලා අපවත් වෙච්ච කෙනෙකුට පිම්පිනිසයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා උපසම්පදා භික්ෂුවක් බවට පත් වෙලා ඒ භික්ෂු ජීවිතය හොඳට ආරක්ෂා කරගෙන හොඳට ධර්මයේ පුරුදු කරපු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේ නමකට පිම්පිනිසනේද අපි මේ අහන්නේ. එතකොට යහන කාරණයෙන් අපි ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඒ ප්‍රඥාවට ආස කිරීම හිතේ තියාගන්න. එතකොට එයා හිතෙන් ඒකට ආස කරාම එයාගේ හිතේ ඒක වැඩ කරાવી. නැත්තම් සමහර විට හිතේ වැඩ කරන්නේ අපිට ඕන නැති දේවල් ආස කරලා අපිට හානි කරන දේවල්. එහෙම වෙන්නේ නැද්ද? ඒ නිසා අපිට මේ ජරා සූත්‍රයේ ඒදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විලා ලොකු පිරිසක් ධර්මයේ කර ආවා. ඒ ධර්මය අවබෝධ කළා. ඉතින් අපිට මේ ධර්මය අහන්න අවස්ථාව සලසලා දුන්න මේ මෙත්තී ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්න මේ පිං හේතු වාසනා වේවා.